නමෝ තස්ස භගවතු හරතෝ සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සැකසෙන වර්තමානය. ඇයි මේ කාරණාව අපි විශේෂයෙන් අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියලා කිව්වොත්, ගොඩාක් තපස්වරු ඵලය වෙනස් කරන්න උත්සාහ කරනවා. වර්තමානය තුළ තමන්ට ඕන පරිසරය, ඒ සුදුසු ප්‍රදේශයේ සකසා ගන්න විශාල වෑයමක් දරනවා. හැබැයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මනාකොට තේරුම් ගත් ආර්ය ශ්‍රාවකයා ඵලය වෙනස් කරන්නේ නැහැ. වර්තමානය තමන්ට ඕන විදිහට සකසගන්නෙත් නැහැ. මක්නිසාද ඒ ශ්‍රාවකයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් තමන්ගේ වර්තමානය සකසගන්නවා? මෙන්න මේ කාරණාව අපට ගොඩාක් වැදගත් වෙනවා සාකච්ඡාවට භාජනය කරන්නට. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අපි අනන්ත අප්‍රමාණ කරුණු කාරණා සාකච්ඡා කරලා තිබුණත්, අපි මේ ජීවත් වෙන වර්තමාන මොහොත, අපේ නිවීම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සැකසෙන බව අපි දැනගෙන හිටියේ නැහැ. යමෙක් අපි දිහා රාගෙන් නොබලන්නට නම් අපි ඔවුන් දිහා රාගෙන් නොබැලිය යුතුයි. අපගේ කන්වලට යහපත් දේ ඇසෙන්නට නම් අනිත් අයගේ කන්වලට අයහපත් දේ නොකිය යුතුයි. හැමෝම අපට යහපත් දේ කරන්නට නම් අපි ලෝක සත්‍යයට යහපත් දේ කළ යුතුයි. අපි ගැන මිනිස්සු අකටයුතු දේවල් නොසිතන්නට නම් අපි ලෝක සත්‍යය පිළිබඳව අයහපතක් නොසිතිය යුතුයි. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ කමඨාන යම්කිසි කෙනෙක් වඩනවා නම්, පුරුදු කරනවා නම්, එයා අතීතයට පාර දෙන්නෙත් නැහැ, අනාගතය අලංකාර කරන්නෙත් නැහැ. එයා වර්තමානය යහපත් කරනවා. වර්තමානයේ තුල තමන්ගේ නිවීම නිර්මාණය කරනවා. එහෙනම් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මොනතරම් කරුණු කාරණා දැනගෙන හිටියත් අපේ වර්තමානය අපට හදා ගන්න පුළුවන් කියලා අපි දැනගෙන හිටියේ නැහැ. දැන් අපට අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපේ වර්තමානය නිර්මාණය කරන්න. වර්තමානයේ සිහියෙන් ඉන්නවා නම් තමයි අපගේ කර්ම අපට පාර නොදෙන්නේ, අපේ දුක තුනී වෙන්නේ, දුකෙන් නිදහස් වීමට අපට හැකියාව ලැබෙන්නේ. එහෙනම් අපි ලෝකේදී දකිනකොට අනේ මේ මිනිසයා දුස්සීලයි, මේ මිනිස්සු හරි නපුරුයි, මේ මිනිස්සු තුළ සීලයක් නැහැ, මේ කට්ටිය හරි දුෂ්ටයි කියලා අපි දකිනවා නම් ඒ කෝණෙමයි මිනිස්සු අපට දකින්නේ, ඒ කෝණෙමයි මිනිස්සු අපි දිහා බලන්නේ. අපි කුමක් ලෝකෙට දෙනවද ඒ දේම තමයි අපි ගනු ලබන්නේ. යමෙක් යම්කිසි ගසකින් ඵලයක් නෙලා ගන්නවා නම් ඒ නෙලාගත් ඵලය අර ගසෙන්ම අරගත් එකක් නේද? ගසේ ඵලය ඒ ගසේ ස්වરૂපය ගන්නවා වාගෙම අපි කුමක් දෙනවද ඒ දේම ඒ විදියටම නැවතල හම්බෙනවා. කොස්සටයක් පැලකලාම කොස් ගෙඩියක් හම්බෙනවා වාගේ, පොල් ගෙඩියක් පැලකලාම පොල් ගෙඩියක් හම්බෙනවා වාගේ, අපි කුමක් පැල කරනවද ඒක තමයි අපිට නෙලන්න හම්බෙන්නේ. එහෙනම් අපි ගත කරන තපස් ජීවිතය කුල අපගේ සම්මා දිට්ඨියේ අනන්ත ප්‍රමාණ දෝෂ තියෙනවා. අපි මේ සම්මා දිට්ඨිය තුළින් අපි යම් කිසි දෙයක් දකිනවා නම් ඒ දකින දේ තමයි ලෝකෙන් අපිව දකින්නේ. එහෙනම් අපි මේ ලෝක සත්‍යයක් පෙරේ යහපත් දේ දකිනවා නම් මිනිස්සු අපේ කොච්චර හඩුපාඩු තිබුණත් අපේ යහපත් දේ දකිනවා. අපි මිනිසුන්ට ප්‍රශංසා කරනවා නම්, අපි මිනිසුන්ට ආශිර්වාද කරනවා නම් ඒවා ඒ කන්වලට ඇහෙන නිසා අපේ කන්වලටත් ඒ ආශිර්වාද ඇහෙන්න පටන් ගන්නවා. සුභ වචන මිනිස්සු අපට කතා කරනවා, යහපත් වචන වලින් අපට සංග්‍රහ කරනවා. හේතුව අපි ඒගොල්ලන්ගේ කන්වලට ඇහෙන්න සැලසුවේ මේ දේවල් නිසා. මිනිසුන්ට යහපත් දේ කරනවා නම්, මිනිසුන්ට යහපත් විදිහට කටයුතු කරනවා නම්, ආගන්තුක වත කරනවා නම්, භික්ෂු වත කරනවා නම්, ගිලම් වත කරනවා නම්, ගුරුවරයාට ආචාර්යන් වහන්සේට වත්පිළිවෙත් අපි කරනවා නම් අපිටත් ඒ වත්පිළිවෙත් ඒ විදියටම ලැබෙනවා. කවදරි දවසක දෙන දේ ලැබෙනවා, ලැබෙන දේ නැවත දෙනවා. මේ ධර්මතාවයේ යම්කිසි තාපසේ කමතක කරනවා නම් එයා ගැන අපට දුකයි. හේතුව එයා සංසාරේ අනන්ත ප්‍රමාණ ඉපදිලා දුක් විඳින්න යන කෙනෙක්. හේතුඵල ධහම දැනගත්තට මදි. හේතුව තුල ඵලයක්, ඵලය තුල හේතුවක් දැනගන්නට ඕනේ. කුමක්ද මේ ඵලයේ තුල තියෙන හේතුව කියලා බැලුවාම ගාකින් gediyak අපට අම්බ වුණාම දැන් මේ gediya තවත් ගාක් බවට පත් වෙන්නේ නැද්ද? එහෙනම් ගා හේතුව වුණා ඵලය. ඒ gediya ඵලයේ බවට පත් වුණා. දැන් මේ ඵලය නැවත හේතුව බවට පත් වෙලා ඒකෙන් නැවත ඵලයක් අට ගන්න නැද්ද? හේතුඵල ධාම කියලා කියන්නේ දංගලක් වාගේ. කොතනින් පුරුකක් ගැලවුණත් දංගල දෙකට කැඩෙනවා. එනම් මේ දංගල සම්පූර්ණයෙන්ම පවතිනාසේ මේ හේතුඵල ධාමත් එකින් එකට ඒකාකාරීව ඒකාබද්ධ වෙලා පවතින්නේ. අපි ලෝකයේ දකින කෝණයෙන්ම ලෝකයා අපි දිහා දකිනවා. අපි ඇසිරෙන විදියටම ලෝකයා අපට ඇසිරෙනවා. අපේ දෙමව්පියන්ට අපි පාර දුන්නාම අපේ දරුවෝ ලොකු වෙලාවිලා අපට පාර දෙනවා. අපි අනුන්ගේ දේවල් කඩාවඩා ගත්තාම කවදරි දවසක අපේ දේවලුත් අනුන් කඩාවඩා ගන්නවා. එහෙනම් දාන පාරමිතාවෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ හැමදේම දන් දෙන්න, හැමදේම අත්හරින්න, යහපත් දේ කරන්න ලෝක සත්වයාට. ඇයි එහෙම දේශනා කළේ? අපි අනුන්ට දුන්නාම තමයි අපට ලැබෙන්නේ. නිවීමට අපි දුන්නාම අපට නිවීම ලැබෙනවා. ඒක අපට හැයෙනවා. ඒ කල්යාණ මිතුර ඇසුර අපට හම්බෙනවා. අපි දිවිලෝක සප සම්පත් බලාපොරොත්තුෙන් දුන්නාම දිවිලෝක සප සම්පත් හම්බෙනවා. නිවන ප්‍රමාද වෙනවා. තරහෙන් දුන්නාම අපට තරහෙම ගන්නත් සිද්ධ වෙනවා. අද අපි මේ ලෝකයේ දුක් විඳිනවා නම් ඒ දුක හැම එකටම හේතුව අපි තුල තිබිච්ච අනාර්ය අෂ්ටාංගික මාර්ගය නේද? රාගයෙන් බැලුවා, ద్వේෂයෙන් කතා කළා, මාන්නයෙන් ඇසුරුණා, ජීවත් වුණා, අසත්පුරුෂයෝ වාගේ කල්පනා කළා, අනවශ්‍ය දේවල්, අසභ්‍ය දේවල් ශ්‍රවණය කළා, රාගික දේවල් කතා කළා. මෙන්න මේ ආයතන අය තුල තිබිච්ච අසත්පුරුෂ ස්වභාවයන් නිසා තමයි අද මේ ලෝකයේ හැමෝම දුක් විඳින්නේ. අපේ දුකට හේතුව වෙලා තියෙන්නේ මේ නාම රූප නෙමෙයි. අපි තුල තිබිච්ච ඒ කෙලෙස් ටික තමයි අද අපට දුකක් බවට පත් වෙලා තියෙන්නේ. අපේ අසත්පුරුෂ ස්වභාවයම අද අපට දුක බවට පත් වෙලා. එහෙනම් අපේ ජීවිතය අපි නිවැරදි කරන්න ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කරපු මාර්ගයට අනුව. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව යම්කිසි කෙනෙක් තමන්ගේ චරිතය අඩගස්සනවා නම් එයාට මේ ලෝකෙන් ලැබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනයන්. එයාට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇසුරක් හම්බෙනවා. අද අපේ ජීවිතේ අනන්ත අප්‍රමාණ අපට වැරදුනේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි වෙන් වෙච්ච නිසා. සියලු සත්ත්ව අපේ දෙමව්පියෝ කියලා අපි දකිනවා නම්, සියලු සත්ත්ව අපේ ඥාතීන් කියලා අපි දකිනවා නම්, සියලු සත්ත්ව බෝධිසත්වරු කියලා අපි දකිනවා නම්, ඒ කට්ටියත් අපි දිහා දකින අන්න බෝධිසත්වයෙක් වෙනවා පිණ්ඩපාතේ. කුමක්ද රාහත් බෝධිය පතන? පෙර සංසාරේ අපේ ඥාතියෙක් වෙනවා පිණ්ඩපාතේ දාන ටිකක් ඉල්ලා ගන්න. හේතුඵල ධහමට අනුව යම්කිසි කෙනෙක් මාර්ගය වඩනවා. ඒ මාර්ගය වඩන හේතුව නිසා ඒ උත්තමයාට කුසල් කරගන්න අපට ඵලයක් පාල වෙලා තියෙනවා. මිනිස්සුත් හේතුඵල ධාමෙන් දකිනවා අපිව. එහෙනම් අපි ලෝකය දකින්නේ කෙසේසද? ඒ ලෙසයි ලෝකයා අපිව දකින්නේ. අපි ලෝකයාට කතා කරන්නේ කෙසේද? ලෝකයාත් අපට කතා කරන්නේ ඒ විදියටමයි. ආයතනයකට ගිහිල්ලා අනේ මිනිස්සෝ මේනවා, මේක මේ විදිහට කරනවා, මේ ෆෝම් එක පුරවනවා, මිනිස්සු වැඩටාවේ ඕක කරන්න නේද කියලා සැරට කතා කරලා බලන්න කවදාවත් ඒ ආයතනයෙන් වැඩක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිලධාරිය අපට පක්ෂපාත නැහැ. අපේ වැඩේ කරන්න කවදාවත් ඒ නිලධාරිය උදව් කරන්නේ නැහැ. කතා කරන්නවත් දන්නේ නැහැ. අපිව විඩාවටපත් කරන්න මේ මිනිස්සු පුළුවන් තරම් අපිට අකටයුතු දේවල් කරනවා. ඇතුල් වෙච්ච ගමන් ඒ පාසක මාතර තෙරුවන් සරණයි කියලා අපහසුතාවයක් නැත්තම් මේක ටිකක් පුරවලා දෙන්න පුළුවන්ද? අනේ මාත්‍යා මට මේ වැඩේ කරගන්න ඕනේ, මට පීඩ වෙන්න පුළුවන් ද, මට අනුකම්පා කරන්න කියලා බැගෑපත් වෙලා බලන්න, නියතමානී වෙලා බලන්න, කීකරු වෙලා බලන්න, යටාත්පාත් වෙලා ඉවසලා කටයුතු කරලා බලන්න. ඒ මාත්‍යා වැඩ ටික සේරම කරලා දීලා සමහර විට වාහනේම ගෙදරට ගින් හැරලවයි. එහෙනම් අපි පිටත් කරන වචනවලට අනුව තමයි ඒගොල්ලන්ගෙන් අපට වචන පිටත් වෙන්නේ. අපි කුමක් දෙනු ලබනවාද? ඒ දෙයම ගනු ලබනවා. ආර්ය ශ්‍රාන්ක මාර්ගය තුළ අපි මේ ධර්මතාවය වඩන්නට ඕනේ, පුරුදු කරන්නට ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාන්නට නම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ දෝෂ තියෙනවා. ඒ දෝෂවල ප්‍රතිඵලය තමයි මේ වෙනකොටත් අපි ඉපදිලා ඉන්න මිනිසත් භවය. තාම නිරෝධ වෙන්න බැරි වුණා, තාම රාත් වෙන්න බැරි වුණා, පිරිනිවන් පාන්න බැරි වුණා. ඇයි අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපේ වර්තමානයේ සැකසෙන්න අරින්නේ? අපේ වර්තමානයේ යහපත් ලෙස සකස ගන්න අපි අපේ වර්තමානයේ කෙලස ගන්නවා, විනාශ කර ගන්නවා. දකින දකින හැම දෙන කෙනා කෙරේම රාගෙන් දකිනකොට අපි දියා දකින මිනිස්සුත් රාගෙන් නේද දකින්නේ? හැමෝගෙම අඩුව දකින්න දකින්න එහෙම හේතුවක් හැදෙනකොට, එහෙම කර්මයක් හැදෙනකොට නැති හඩුවත් මිනිසුන්ට අපිට පේන්න පටන් ගන්නවා. නිකන් වාඩි වෙලා ඉන්නකොටත් කිනා බලන්නකො, ඒ කකා බිබි ඉන්නවා, ඒකත් අඩුවක් වෙලා. වාඩි වෙලා ඉන්න එකත් අඩුවක් නම් ඉන්න ක්‍රමයක් නැහනේ. පින්දපාතේ අනේකත් අඩුවක් වෙලා. ඇයි කාටවත් කරදරයක් නැති ඉල්ලාගෙන කන්නේ? බලන්නකො මෙච්චර අතපය උඳල තිබිලාත් මේ ඉඟා කන හැටි, ඒකත් අඩුවක් වෙලා. ඇයි? අපි ලෝකේ අඩුව දකින නිසා, අනිත් අයගේ අඩුව දකින නිසා, විවේචනය කරන නිසා, අපහාස කරන නිසා, නිඳා කරන නිසා. දැන් මිනිස්සු අපේ අඩුව දකිනවා, තනින් තන කල්ලි එකතු වෙලා අපහාස කරනවා, නිඳා කරනවා. නිකන් ඒ අහිංසක මිනිස්සු සංගය විවේචනය කරලා අපාගාමි වෙනවා. බලන්න අපේ අනාර්ය අෂ්ටාංගික මාර්ගය නිසා, අපේ දුස්සීල අසත්පුරුෂකම නිසා මිනිස්සු නිකන් අපායට යනවා අපේ දුර්වලකමෙන්. ලෝකයේ හැමෝගෙම අඩුව යාපත් ලෙස දකිනකොට අපේ අඩුව මිනිස්සු යාපත් ලෙස දකිනවා. හැමෝටම ප්‍රශංසා කරලා බලන්න, මේ ලෝකයේ කවදාවත් අපට බනින්න කෙනෙක් නැහැ. හේතුව එහෙම කර්මයක් අපි හදලා නැහැ. ඒ නිසා එහෙම ඵලයක් අපිට නෙලන්න ලැබෙන්නේ. මල්ගස් හිටවන්න එපාය, මල් නෙලන්න. හිටවලා තියෙන්නේ මල් හැදෙන්නේ නැති ගස්. ඒවා කොළවලින් ගස් හැදෙන්නේ, ඒවා මුල් වලින් ගස් හැදෙන්නේ. කවදාවත් මල් හැදෙන්නේ නැහැ, ගෙඩි හැදෙන්නේ නැහැ. එහෙනම් මල් නෙලන්න, ගෙඩි නෙලන්න අපට එහෙම ඵලයක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් වපුරන්නට කලින් සිතා බලන්නට ඕනේ, කුමක් වපුරිය යුතුද, කුමක් කැපිය යුතුද කියලා. කල්ැතුව අපි ඒක මනාකොට තීරණය කරන්නට ඕනේ. එනම් සසර දුක නම් අපට ඕනේ විමුක්තියටපත් වෙන්න නම්, සසරෙන් එතර වෙන්න නම් අපි වපුරන්නට ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි යාපත් ලෙස ලෝකයේ දැක්කා නම් අන්න යාපද්දේ දැන් අපට පේන්න ගන්නවා. බැරි වෙලාවත් Taman සතියක් විතර ද්වේෂේ පුරුදු කරලා බලන්න. ගස්කොළන් දිහා ද්වේෂයෙන් බලලා බලන්න, දහයක දිහා ද්වේෂයෙන් බලලා බලන්න, ආරණ්‍ය සේනාසන යතේ ඉන්න සංඝයා කෙරේ ද්වේෂයෙන් බලලා බලන්න, සේරම බඩු මුට්ටු ටික ද්වේෂයෙන් පරිහරණය කරලා බලන්න. Tamanට මේ හැම තැනම ද්වේෂය පේන්න ගන්නවා. නිතර නිතර රාගය මැනේ කරලා බලන්න, ලෝකේ හැමදේම රාගයෙන් පේන්න පටන් ගන්නවා. ඇයි? අපි තුල තියෙන්නේ මොනවද? ඒක තමයි අපට පේන්නේ, අපට දැනෙන්නේ, අපට සිතෙන්නේ. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපේ වර්තමානයේ සැකසෙනවා. මෙන්න මේ කමඨාන අපි හැමෝම වඩන්නට ඕනේ, පුරුදු පුහුණු කරන්නට ඕනේ. අමෝගෙත් එක්කම සමගෙන් ඉඳලා බලන්න, සාමයෙන් ඉඳලා බලන්න. ඒ සාමය සමගි අනිත් අයගෙන් අපට අනන්ත ප්‍රමාණ ලැබෙනවද නැද්ද කියලා. එහෙනම් අපි දක්ෂ වෙලා නැහනේ අපේ වර්තමානය සකස ගන්න. අපි අපේ වර්තමානය සම්පූර්ණයෙන්ම විනාශ කරලා, කඩාකප්පල් කරලා, පස්සේ වර්තමානයේ මොත තුල 100 ගින් උත්සාහ කරනවා. අපට ඕන විදිහට පරිසරය හදන්න හදනවා. අපට ඕන විදිහට මේ නාම රූප විනාශ කරන්න හදනවා. හැම දෙය තුලම අපි අසාර්ථක වෙනවා. අපි ඵලය වෙනස් කරන්න ඵලය අරිගස්සන්න කොච්චර වේසුවත් අපට අමතක වුණා. අපි මේ වර්තමානයේ අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සකසගත්තේ නැහැ. හේතුව නිවැරදිව හදාගත්තේ නැහැ. ඒ නිසා ඵලය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මනාකොට සකසලා දන් දීලා බලන්න පිණ්ඩපාත යනකොට මනාකොට සකසලා තමයි අපට ලැබෙන්නේ. එක තාපසයෙක් හිටියයි තාපසයා පිණ්ඩපාත යනකොට පොල් වලින් අදපු සම්බෝලේ වෙනම හම්බෙනවා. කිරියොද්ද පොඩි උරේකට දාලා ගැට ගාලා වෙනම හම්බෙනවා. බත්තික කේල් ඔලයකින් ඔතලා වෙනම හම්බෙනවා. පොළොසි අංජනේ පොඩි කේල් කොලයක තියලා ලණුවකින් බඳලා ඒකත් වෙනම හම්බෙනවා. මොකද්ද කියලා බැලුවාම සංසාරේ යා කරපු කර්මය මොකද්ද කියලා අතීතයේ විමසලා බලනකොට පෑදිලිව පේනවා. මනාකොට සකසලා පිරිසිදුවට පිළිවෙලට දන් දීපු උත්තමේකයා. ඒ නිසා පිණ්ඩපාති පවා යාට සකසලා පිළිවෙලටයි හම්බෙන්නේ. කෙසල් ගෙඩිය වෙනම උරේකට දාලා ඔතලා හම්බෙන්නේ. කිසිම ව්‍යංජනයක් ඒ කෙසල් ගෙඩියේ තැවරෙන්නේ නැහැ. හේතුව ඒතරම් සකසලා මිනිස්සු දෙන්නේ. තවත් තාපසේ කිටියා ඒ තාපසයා පිණ්ඩපාතේ ගියාම අයිස්ක්‍රීමුත් හම්බෙලා යෝගට්ත් හම්බෙලා ඒ මනුස්සයාට කළුදදුලුත් හම්බෙලා සේරම ටික එකට දාලා ඒ බත්තලිය දැක්කාම ඒ පාත්‍රය දැක්කාම මේක වළඳන්නේ කොහොමද කියලා වාඩි වෙලා හිත හදන්න වෙනම කමටහනක් වඩන්න වෙනවා. හේතුව ඒ තරම් අපිලිවෙලයි. එනම් බලන්න එකම වීදියේ එකම විදියට දෙනමක් පිණ්ඩපාත යනකොට අර නමට ඒ විදියට හම්බෙන්නත් මේ නමට මේ විදියට හම්බෙන්නත් එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සම්මා කම්මන්තේ තිබිච්ච ප්‍රතිඵලයක් නේද මේක? යහපත් ඇසිරීම නිසා අටගත්ත ඵලයක් නේද මේක? එකම වීදියේ පිණ්ඩපාතේ වඩිනවා. ඉස්සරහ වඩින ස්වාමින්වහන්සේලාට පිණ්ඩපාතේ ලැබෙන්නේ. පිටිපස්සේ වඩින ස්වාමින්වහන්සේලාට පිණ්ඩපාතේ ලැබෙන්නේ. හැබැයි සීවලි මහරහතන් වහන්සේට විතරක් අර මැදින් පිණ්ඩපාතේ හම්බෙනවා. මේකත් අර සකසල දන් දීපු මනාකොට දන් දීපු දාන පාරමිතාවේ ප්‍රතිඵලයක් නේද? කම්මන්තේ වායාමයේ හරියට තිබුණාම ඒ කම්මන්තේ වායාමයේ මේ ලෝක සත්‍යයෙන් අපිට ලැබෙනවා. අපේ කට හරියට තිබුණාම හරියට වචන කතා කළාම අපිටත් ඒ විදිහටම මිනිස්සු තම තමන්ගේ කටවල් වලින් කතා කරනවා. අපි මිනිසුන්ට දොස් කිව්වාම ඒ මිනිසුන්ගේ කට කනවා අපට බනින්න. ඒ මිනිසුන්ගේ කට නලියනවා නිකන් ඉන්නම බෑ. මොනවරි එකක් බනින්න ඕනේ, මොනවරි එකක් කියන්න ඕනේ. අපට නිඳා කළේ නැත්තම් අපහාස කළේ නැත්තම් ඒ මිනිසුන්ට නිඳ යන්නේ. මොකද ඒ මිනිසුන්ගේ කට කනවා නිදා ගන්න කලින් අර ආන්දරන්ට වචන දෙකක් දොස් කියලා ඉන්න ඕනේ. බලන්න සම්මා වාචාව හරියට වඩපු නැති නිසා, ප්‍රියමනාප වචන ලෝක සත්‍යයට කතා නොකරපු නිසා අපිට ලෝකයේ කවදාවත් ප්‍රියමනාප දෙයක් ඇහෙන්නේ නැහැ. ප්‍රිය වචන මිනිස්සු කතා කරන්නේ නැහැ. එහෙනම් අපේ වර්තමානයේ මෙච්චර නරක වචන ඇහෙන්න, විවේචන ඇහෙන්න, අපහාස වලට අපි මුණ දෙන්න අපි මොනතරම් දේවල් අනාර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මිත්‍යා වාචාව තුලින් පරුසා වාචාව තුලින් මුසා වාදය තුලින් පිසුනා වාචාව තුලින් අපි කතා කරන්නේද්ද? මෙන්න මේ දුර්වලකම් මෙන්න මේ අඩුපාඩුකම් අපි නිවැරදි කරන්නට ඕනේ. අපේ ගෝලියෙකුට අපි කතා කරලා ආයස්වත වංශ ඔබ වහන්සේ විවේකයෙන් ඉන්නවා නම් කරදරයක් නැත්නම් මේ සීවරේ ටිකක් හොදලා දෙන්න පුළුවන්ද කියලා දගෑපත් ඉල්ලලා බලන්න, ගරු කරලා ඉල්ලලා බලන්න, ප්‍රියමනාප වචන වලින් සංග්‍රහ කරලා ඉල්ලලා බලන්න. සිවුර විතරක් නෙමෙයි හඳනෙත් හොදලා දීලා උණු වතුර තියලා අපිවත් සම්පාසු කරවලා යයි. ඒ තරම් එයාගේ සිත ධර්මයෙන්, කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් පිරීලා හිතිරෙනවා. සතෙකුට කතා කරනවා වගේ සත් කතා කරලා වාලෙකුට වැඩපවරනවා වගේ වැඩපවරලා බලන්න. එයා අඳනේ එම නැත්තම් සිවුර ගලේ ගාලා හතරට ඉරලා දෙයි. හොදනකොට ඉරුණයි කියලා ඒක නිදර්ශන කරන කොද්දියයි ඒ සිවුර කවදාවත් අපට පොරවන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි ලෝකෙට දෙන්නේ මොනවද? ඒක තමයි අපට ලැබෙන්නේ. ද්වේෂයෙන් යමක් දුන්නාම ද්වේෂයෙන්මයි අපට ඒ දේ නැවත ලැබෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපේ වර්තමානයේ අපි නොදැනුවත්වම සැකසෙනවා. මේ දේ අවබෝධයෙන් යම්කිසි තාපසේ දැනගෙන ඒක නිවැරදි ලෙස වැඩුවාම ලෝකයට දෙන දේ මට නැවත ලැබෙනවා කියලා දැනගෙන නිවැරදි දේ නැවත නැවත ලෝකයට දෙනවා නම් හැම මොහොතෙම සතර ඉරියව්වෙන් යහපත් දේම ලෝකිට දෙනවා නම් එයා පිරිනිවන් පානකම් එයාට අයාපතක් කියන එක කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ, දැනින්න ලැබෙන්නේ නැහැ, එයාගේ සිතට දැනෙන්නේ නැහැ. එයා ලෝකයේ හැමදේම යහපත් දේම භුක්ති විඳිනවා, යහපත් දේ රජ කරනවා. අද අපේ ජීවිතයේ මේ තරම් දුක් කම්කටොළු ප්‍රශ්න ගැටළු විරසක අයහපත් දේවල් සිද්ධ වෙන්නේ අපි අපේ ජීවිතය තුළ මේ දේවල් ලෝක සත්‍යයට දීපු නිසා, මේ දේවල් ලෝක සත්‍ය අතර බෙදාගත්ත නිසා. එහෙනම් දැන් අපිව නිවැරදි කරගනිමු, අපේ චරිතවල අඩුපාඩු හදාගමු. රස්සාව කරන කෙනා රස්සාවේ මේ මොහොතේ ඉඳලා දැන් ඉඳලා හම්බෙන හැමෝටම hina වෙලා සුබපතන්න, යාපත ලෙස කතා කරන්න, ඒ හැමෝගෙම දුර්වලකම් ආක බලාගෙන ඒ යාපත දකින්න, හැමෝගෙම අඩුපාඩු දුර්වලකම් ඉවස ගන්න, දොස් කියන්න එපා, විවේචන කරන්න එපා, නිඳා කරන්න එපා. එහෙනම් අපි විස්රාම යනකම් අපට කවදාවත් දෝෂාරෝපණයක් ඇෙන්නේ නැහැ. මිනිස්සු හැමෝම අපට ප්‍රශංසා කරනවා, ආශිර්වාද කරනවා, අපි ඉන්න දිශාවටත් ගරු කරනවා. හේතුව අපේ චරිතයට මිනිස්සු ප්‍රියයි. අද තථාගතයන් වහන්සේගේ චරිතයට සියලුම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මිනිස් ලෝක අපායවල් ගත්තාම යම රජුගේ සාදු කියනවා. මේ පෙරේත ලෝක හැම එකෙම ඇයි මෙච්චර ගරු කරන්නේ? තථාගතයන් වහන්සේ ලෝක සත්‍යයට ගරු කළා. හයි ලෝකේ කිසිම කෙනෙක් තථාගතයන් වහන්සේට විවේචනය කරන්නේ නැත්තේ. තථාගතයන් වහන්සේ මා කරුණාවෙන් කිසිලුම කෙනාට අනුකම්පා කළා, කිසිම කෙනෙක් විවේචනය කළේ නැහැ, කිසිම කෙනෙකුට අපහාස කළේ නැහැ, නිඳා කළේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ට බනින්න කාටවත් හිතක් පහළ වෙන්නේ නැහැ. මොනතරම් අන්‍යාගමික හිටියත්, මොනතරම් එක එක මිත්‍යා මතවාදීන් හිටියත් බුදුවරුන්ට බනින්න තරම් ඒ කච්චිට හිතක් පහළ වෙන්නේ නැහැ. එහෙම එකක් එන්නේ නැහැ. එහෙනම් අද මිනිස්සු අපට විරුද්ධයි, දායකයෝ අපට විරුද්ධයි, සහෝදර සංඝයා අපට විරුද්ධයි, ළඟ ඉන්න ආගන්තුක උපාසක මහත්තයා අපට විරුද්ධයි. ඒ හැමෝම අපට විරුද්ධ වෙලා තියෙන්නේ අපි තුල ද්වේෂයේ පටිගිය තියෙන නිසා, අපි තාම මිනිසුන්ට විරුද්ධ නිසා. අපි එලා දකිනවා, ඒ නිසා මිනිස්සු අපට එලා දකිනවා. අපි විවේචනය කරනවා, ඒ නිසා අපට විවේචන ලැබෙනවා. අපි අපහාස කරනවා, ඒ නිසා අපි අපහාසයට පත් වෙනවා. අපි නිඳා කරනවා, ඒ නිසා නිඳා ලබනවා. අපි මිනිසුන්ගේ දේවල් උදුර ගන්නවා, ඒ නිසා අපේ දේවල් ඉදිරෙනවා. ලස්සනට ජීවත් වෙන අම්මයි තාත්තයි පුතයි දුවයි අතරට පැනලා දුවගීත වෙනස් කරලා පැරගෙන ගිල්ල කසාද බඳාම අපේ දුව පැරගෙන යනවා කියන කාණ්ඩ දෙයක් නැහැ. කවදරි දවසක අපේ දුවත් පැර ගන්න කෙනෙක් එනවා. හේතුව පැරගත්ත කෙනාගේ දුව අනිවාර්යයෙන්ම පැරගනු ලබනවා. එහෙනම් අපි හැමෝගේම ජීවිතවලට කුමන කුමන හානි කරනවද? ඒ හානි අපේ ජීවිතවලට ලැබෙනවා නේද? බල්ලෙක්ගේ කරට ලණුවකට ගාලා ඒ වතුර කලයට වතුර පුරවලා වතුර ගිල්ලවලා අර සුනකයා මරනවා. අර උපාසක මෑණියෝ එක භවයක භව 500ක් වෙනකම්ම ඒ විදියටම මරණයට පත් වුණා කියලා අපි ආලා නැද්ද? අත්‍යක අන්ධ කරනවා චක්කුපාල මහරහතන් වහන්සේ වෙදෙක් වෙලා ඉන්න එක භවයක. එහෙනම් චක්කුපාල රහතන් වහන්සේ බිහි වෙනකොටම S2 හන්ද උන් නැද්ද? අපි කුමක් දෙනවද? ඒකම තමයි අපට ලැබෙන්න සැලසෙන්නේ. අනේ මේ මුඩුමානක මොන සුවඳල්ද? මානුන්ට දෙන්න ඕනේ යවහල්නේ කියලා චේතනාවක් අදනවා. අද තථාගතයන් වහන්සේ වස් කාලයේ පුරාවටම යවහල් බුදිනවා නේද? එහෙනම් තථාගතයන් වහන්සේ යවහල් වළඳන කොටත් උන්වහන්සේ වැළඳුවේ වපුරපු දේ නේද? උන්වහන්සේට කවුරුත් යවහල් දුන්නේ නැහැ. එදා යවහල් තමයි දෙන්න ඕනේ ශ්‍රමණයාට සුවඳල් රත්ල් පූජා කරන්න සුදුසු නැහැ කියලා එදා හිතපු සිටිවිල්ලටම උන්වහන්සේ පූජා කරපු යවහල් ටික තමයි මේ ලැබුණේ. තමන් බුදු වෙලා යවහල් වළඳන්න උන්වහන්සේ කල්ලාතුව යවහල් ටිකත් වපුරුවා. ඒ බිත්තර වී ටික පැලවෙලා අස්වැන්න කැපිලා බලන්න තථාගත ගෞතමයන් වහන්සේට දැන් ඒ යවහල් වලින් පූජාව ලැබෙනවා. මිනිස්සු ලස්සනට උයනවා. ඒ වෙළඳු හුයලා කරලා පියලා ලස්සනට පූජා කරනවා. අර අස්වැක් කන්න යවහල් තථාගත ලෞතුරා බුදුහාමුදුරන්ටත් ඒක වළඳන්න සිද්ධ වුණා. වපුරපු දේ කපන්න සිද්ධ වෙනවා, දීපු දේ ගන්න සිද්ධ වෙනවා. ඇයි මේ තපස්සරු මේ හේතුඵල ධාම දකින්නේ නැත්තේ? එහෙනම් දැන් ඉඳලා අකටයුතු දේවල් නොලබන්න, අකටයුතු දේවල් නොකර ඉන්න, නින්ද අපාස නොලබන්න, නින්ද අපාස නොකර ඉන්න, අයහපත් විදියට මිනිස්සු අපිව නොදකින්න පිණිස කිසිම කෙනෙක් අයහපත් ලෙස නොදකින්න පුරුදු වෙන්න, අපිව රාගයෙන් නොදකින්න, විරාගයෙන් ලෝකේ දකින්න, අපිව ද්වේෂයෙන් නොදකින්න, අද්වේෂයෙන් ලෝකේ දකින්න, කිසිම දෙයකින් නොබෙදෙන්න, හැමදේම අනිත්‍යයට පූජා කරලා පුරුදු කරන්න. එතකොට තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට වර්තමානයේ අලංකාර කරවන්නේ. ඒ වර්තමානයේ අපට හරි සුන්දරයි. හේතුව ඒක තුල අපේ නිවීම පවතින නිසා. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ ජීවිතය අපි පුරුදු කරන්නට ඕනේ. මේ කමඨාන මේ මොහොතේ ඉඳලා අපි වඩන්නට ඕනේ. අපේ ජීවිතය අපි අනන්ත ප්‍රමාණ දුක් විඳින්නේ මේ කමඨාන පෙර සංසාරයේ නොවඩපු නිසා. දැන් අපි වර්තමානයේ තුල මේ කමඨාන වඩනවා නම්, සතර ඉරියව්වේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කරනවා නම්, ඒකාන්ත වශයෙන්ම අපේ වර්තමානය සතර සතිපට්ඨාණයෙන් අලංකාර වෙනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පරිපූර්ණ වෙනවා. හැම මොහොතක් නිවීමේ මොහොතක් බවට පත් වෙනවා. හේතුව ආර්ය අෂ්ටාංගික මාර්ගය අසකන දිව නාසයේ සමසිතෙන් වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් ඉඳලා මේ කමඨාන වඩමු. දැන් ඉඳලා මේ මාර්ගය අපි පුරුදු පුහුණු කරමු. මේ මොහොතේ ඉඳලා මේ කමඨානේ සරණ යමු. අපේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරගෙන මේ ලබාපු මිනිසත් භවේවත් රාත්‍තලා පිරිනිවන් පාන්න මේ කමඨාන මේ මොහොතේ ඉඳලා සතර ඉරියව්වෙන් පුරුදු කරමු. එනම් මේ අනුශාසනාවෙන් මේ කමඨාණෙන් අපි ලබා ගත්තා වූ දැනුම අවබෝධය මේ මිනිසත් භවයේ පුරාවටම සතර ඉරියව්වේ පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍රිලා පිරිනිවන් පාන්න මේ අවබෝධය මේ දැනුම මේ කමඨාණ අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.